නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල්ලපු ස්වාමීන් වහන්සේටද නමස්කාර වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අදත් අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ පදාළ ධර්මයේ සඳහන් වන පේතවත්තු පාළියේ ප්‍රීතියංගී ලෝකයේ ස්වභාවය ගැන. දිවසින් දුටු බියකරු සසර මේ දහම් වැඩසටහන සඳහා අද දවසේ දායකත්වය දරන්නේ කුරුණෑගල පදිංචි වෛද්‍ය නලින් ප්‍රියවර්ධන මහත්මයා, අශ්විනී වික්‍රමසූරිය මහත්මිය, වෛද්‍ය සමාධි තුඩුගල මහත්මිය, එවැගේම චතුරංග මහත්මිය ඇතුළු කලන මිතුරු පිරිස විසින් සුජීවත්ව සිටින දිමව්පියන්ට සිත ප්‍රාර්ථනා කරන්ටත්, ඒ වගේම මේ පින් බලෙන් සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් සැලසීවා, ධර්මාවබෝධයට මේ පින් උපකාර වේවා කියන අදහසින් තමයි මේ පින්වත් පිරිස අද දවසේ මේ ධර්ම දානේ සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන්ට බොහෝ පින් රැස් වෙනවා. මේ පින්පව් කුසල් ලකුසල් ගැන අන් අයට ඒ පිළිබඳව ධර්ම ඉගෙන ගන්නට මේ ධර්ම දානේ සිද්ධ කිරීමේ පින ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. මේ පින්පව් කුසල් ලක්ෂා ගැන දැනගෙන සිටීම කොච්චර උපකාරයිද කියලා අද දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ අනුන්ගේ දානවලදී හිතා පහදවා ගැනීමේ තියෙන විපාක ගැන අද ඔබට මේ ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. පින්වත්නි, මේ ප්‍රේතවත්වයේ නවවෙනි සිද්ධිය තමයි අද අපි ඉගෙන ගන්න ප්‍රේතයන්ගේ සිද්ධිය. එතකොට මේ ගාථාව ආරම්භ කරන්න ගූතංච මුත්තං රුහිරංච පුබ්බං පරිබුංජන්ති කිස්සයන් විපාකෝ අසූචි කන්නේ මූත්‍රා කන්නේ ලේසරව තමයි මේ බොන්නේ. මේ විදිහේ කකා බිබීන්න මොකද්ද මේ ප්‍රේති කරපු පාපය කියලා අහන සිද්ධිය. මේකට මුලින් කතාවක් තියෙනවා. මේ වගේ කතාව පේතවත්තු අට කතාවේ තියෙනවා. වගේම පේතවත්තු වර්ණාව කියලා පොත් තියෙනවා. එතකොට මේවා ඉස්සර ගොඩාක් මිනිස්සු අතර සූත්‍රවලටත් වැඩිය සූත්‍ර දේශනාවලටත් වැඩිය මිනිස්සු අතර ගැවසිලා තියෙනවා මේ පේතවත්තු විමානවත්තු වර්ණනාව. ඒ වගේම තිරුන් වහන්සේලා නිරන්තරයෙන් ධර්මයේ දේශනා කරද්දී මේ විස්තර අරන් දේශනා කළා. මිනිස්සු පිම්පව අදහන ඒ ලෞකික සම්මාදිට්‍ය ගොඩාක් ස්ථාවර කරවලා තියෙනවා. නමුත් කාලයක් යනකොට ධර්ම දේශනාවලට දේශපාලනය මුහුවීම, ඊළඟට ගමේ ගොඩේ වාතාවිච්චි, ඊළඟට පන්සල්වල වාතාවිච්චි, ඔය කොමිට එකතු වීමත් එක්ක ටික ටික මේ දහම් කතාව ඈත් වෙලා ගියා. ඉතින් පින්වත්නි, කොහොම හරි මේ සිද්ධිය මෙහෙමයි වුණේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේලා පිරිසක් වස්වසන්ඩ තැනක් හොයාගෙන උන්වහන්සේලා වඩිනවා. වඩිනකොට ඒ දඹදිව එක්තරා ප්‍රදේශයක තිබුණා මේ පේසකාර ගමන්. ඒ කියන්නේ රිද්දි මහන්ව අයගේ ගම්මානයක්. එතකොට ඒ ගම්මානයේ ස්වාමීන් වහන්සේලා එදා පිණ්ඩපාත වෙලියා. ගම්මානයේ පවුල් තිබ්බා පවුල් 11යි. ඒ ගම්මානයේ පවුල් 11යි තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා 12 තමයි මේ වස්වසන තැනක් හොයාගෙන වඩින්නේ. ඊට පස්සේ මේ මිනිස්සු ඇහුවා, ඔබ වහන්සේලා කොහෙද වඩින්නේ? කිව්වා වස්වසන තැනක් හොයාගෙන. එහෙම තැනක් තියෙනවද? එහෙම තැනක් නෑ, අපි තැනක් හොයාගෙන යනවා. අනේ ඔබ වහන්සේලා අපිට අනුකම්පාව, මේ වනේ වස්වසන අපි කුටිසෙනසුන් හදලා දෙන්න, ඒ දානමාන දෙන්න. ඊට පස්සේ ගමේ මිනිසුන්ට කිව්වා මේ වගේ තෙරුන් වහන්සේලා දැන් ප්‍රධාන පේසකාරයා කිව්වා මේ වගේ තෙරුන් වහන්සේලා අපි වඩහින්දමු, මේ මාස තුනේම දාන දෙනවා. ඔව්, හැම ගෙදරකින්ම කැමති වුණා. කිව්වා ස්වාමීන් වහන්සේලා 12 ඉන්නවා, අපි පවුල් 11යි තියෙන්නේ. උඹලා එක ස්වාමීන් වහන්සේ නමකට එක ගෙදරකින් මේ දානේ පූජා කරලා උපස්ථාන කරපල්ලා. මම ස්වාමීන් වහන්සේලා දිනමකට උපස්ථානම් කරන්නම් කියලා ප්‍රධාන පේශකාරයා ඒ විදිහට කීවා. ඊට පස්සේ දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා වස්වසල ඉන්නවා. දැන් හැම ගෙදරකෙම දානි හදාන ගේනවා. අර ප්‍රධාන පේශකාරයාගේ ගෙදර ගෑනු කෙනා කියනවා, මේ ඔහේගේ කට තියෙන පදයට මොකද මේ අහ කියන්නේ උන්වහන්සේලා මෙහෙනවත්ත ගත්තේ? අපිට තියෙන වැඩ මඳිවටද මේ කේකිනාට බත්තම් බතම් බදීලා ඉන්න මොකද්ද ඔහෙට තියෙන අමාරුව? අනද මේ ගෑනු කෙනාගේ මේ සද්දේ. ඊට පස්සේ දැන් දානි දෙන්නත් ඕන, මේ උපස්ථාන කරන්නත් ඕන, මේ රිදිමහන්නත් ඕන, මේ ඔක්කොම මැද මේ කිව්වා කවහපන් කට ඔබ ගෙදෙට්ට වෙලා හිටපන්, මම දාන වියන්න කෙනෙක් ගෙන්නන්න ඉන්නම් කියලා ඒ ගෑනු කෙනාගේම නංගි කෙනෙක් ඉන්නවා, හරි ශ්‍රද්ධාවන්තයි. ඈ ගෙදෙට්ට ගෙනාව දාන වියන්න. ඊට පස්සේ ඈ දානමාන වියල දෙනවා, මෙයා උපස්ථාන කරනවා. ඊට පස්සේ වාසිවර වෙලා හොඳට දානි පූජා කළා, සිවුරු පූජා කළා, මේ හොඳ පින්කමක් කළා. එදා හොඳටම තරහක් ගියා මේ ගෑනු කෙනාට. ඒ ගෑනු කෙනා කිව්වා, මං මුල ඉඳලාම කිව්වා මේ එක එක උන්නහංසේලාට කන්න බොන්න දෙදී ඉඳපා කියලා. කියන දේ අහන්නේ. ඊට පස්සේ මේ දැන් කියන දේත් අහන්නේ, මං එපා කියද්දී දෙනවා. දැන් හරියට බලන්නකෝ මේ ගෑනු හම්බ කරනවා වගේනේ. අනුන්ගේ දානකදී නේද මේ හිත අපහදවගත්තේ? ඊට පස්සේ මොකද කියන්නේ, පේසකාරයා තමයි දා මේ රෙදි මහමා හම්බ කරන එකෙන් මේ දානේ දෙන්නේ. ඊට පස්සේ අනුන්ගේ දාන. ඊට පස්සේ කිව්වා, ඔහේ මං අර ගෑනු කෙනා කියනවා, ඔහේ මට පේන්නම මේ දානේ දෙන්නේ. ඔහේට මේ දෙන දේවල් අසුචි සරව වෙන්න ඕන, මල මුත්‍රා වෙන්න ඕන. ඊළඟට මේ අපි බොහෝ මාරුවෙන් රෙදි මහලා ජීවත් වුණේ, ඔහේ දැන් සිවුරු මහලා දෙනවා. ඔහේ මේ දෙන සිවුරු, ඔහේ මේ දෙන වස්ත්‍ර යකඩ ඇඳුම් වෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් මේ සමහර අයට මට මේ සමහර සිද්ධි එකපාරම දැන් මතක නැහැ. මට සමහර සිද්ධි වලදී මේ මට දැනෙලා තියෙනවා, සමහර අයට කෝපය ආවට පස්සේ, ඉරිසියාව ආවට පස්සේ අමුතු වචන එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විවාහයේ මිනිස්සු පාවිච්චි කරන්නේ නැති ක්‍රෝධ සහගත වචන එනවා. හරිම භයානකයි. හරිම භයානකයි මේ වචන. දැන් මේ ගෑනු කෙනාට මේ වචන ආවා. ඊට පස්සේ තෙරුන් වහන්සේලා වැඩියා. කාලයක් කොහොමදල ඉතින් මිනිස්සු මැරුණා ගමී. මැරුණාට පස්සේ අර ප්‍රධාන පේශකාරයා වින්ද්‍යා වනේ මහා නුගරුකක බූමාටු ආනුභාව සම්පන්න බූමාටු දිවියෙක් වෙලා ඉපදුණා. මොකද මේ මිනිස්සු ඒ කරගත්ත පින ඇර එතනින් එහාට ආයේ මානසිකාර කිරීමක් කළේ නැහැ. ඊට පස්සේ බූමාටු දිවියෙක් වෙලා ඉපදුණා. අර ගෑනු කෙනා මැරිලා අර විමානේ ළඟම පෙරේතෙක් වෙලා ඉපදුණා. ඒ ඇට සැකිල්ලකට හමක් හිතුවා වගේ කළුම කළුයි. ඊළඟට පොඩ්ඩක් පොල් කෙන්දක් වගේ කේස් ටික. ඇස් දෙක මේ විශාල බෝල ගිරි දෙකක් වගේ එළියට වගේ ඇවිල්ලා. ඊළඟට මේ තොල් බරු ගෙහිලා විශාල වෙලා. ඊළඟට සම්පූර්ණ ඇට සැකිල්ල විතරයි. ඊට පස්සේ නිර්වස්තරයි. ඉතින් ඒ පෙරේසි අර මේ දෙවියා පෙන්ලා කියනවා, මට කණ්ඩ දියාම් මට කණ්ඩ දියාම් කියලා. අර මේ මිනිසයාට කියනවා, මේ අර දෙවියට කියනවා. ඉතින් දෙවියා දැක්කා මේ කලින් ජීවිතේ බිරිඳ කියලා. ඒ දෙවියා දිව්‍ය භෝජන අර ප්‍රේතිට දෙනවා. ඒ ප්‍රේතියේ දිව්‍ය භෝජන මෙහෙම අල්ලනකොට අසුචි බවට පත් වෙනවා. මෙහෙම කෑම දිව්‍ය භෝජන අසුචි බවට පත් වෙනවා. ඊළඟට දිව්‍ය පාන වර්ග මුත්‍රා බවට පත් වෙනවා. අපි කියමුකෝ බතක් හදලා ඒ බතට වෙන්ජන දැම්මට පස්සේ හොදි තියෙන්නේ. ඒ වගේ ඒ දිව්‍ය භෝජනවල තියෙනවා නම් යෝජාවක් ඒව ලේසරව. එතකොට මේ මෙයා අල්ලපු ගමන් එහෙම වෙනවා. මට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කිව්වා, ඒ ස්වාමීන් වහන්සේ ඇහෙන් දැක්ක කියලා මට කිව්වේ. මනුස්ස ලෝකයේ අද කාලේ කාන්තාවක් ඉන්නවා කියලා කිව්වා. මේ ඒ කාන්තාව කෑමක් මෙහෙම අල්ලනකොට මෙහෙම අල්ලලා අනලා ගන්න ඩිංගටම මේකෙන් අර නරක් වෙලා අර මේ නූල් නූල් වැක්කිරෙන්නේ. නරක් වෙලා නූල් නූල් වැක්කිරෙන්නේ ඒ වගේ වෙනවා කියලා. ඊට පස්සේ මේ එහෙම ගෑනු කෙනා මොකද කරන්නේ, කෑම එක ගත්ත ගමන් මෙහෙම අනන්න නැතෝ එකපාර කරන්නේ, මෙහෙම අත දාපු ගමන් කටට දා ගන්නවලු. මේ හාඳුර දැක්ක කියලා මාත් එක්ක කිවි. ඊට පස්සේ මොකද කරන්නේ, මෙහෙම අරන් එකපාරම කටට දාගෙන දෙවෙනි බත් පිට ගන්නකොට මෙහෙම ඒක නූල් වෙලා නරක් වෙලා. මනුස්ස ලෝකේම මේ වගේ විපාක අද තියෙනවානේ. මේ අද කාලේ කතාව. ඒ කාන්තාව තාම ජීවත් වෙනවා. සමහරවිට ඒ කාන්තාවේ කර්ම විපාකේ තීරුම් ගන්න තියෙන ඉවසන එක තමයි තියෙන්නේ හොඳම දේ. ඉවසලා මේ භයංකාර සංසාරය ගැන තීරුම් ගන්න එක. සසර බියකරුයි කියලා තේරුම් ගන්න එක. ඊට පස්සේ දැන් අද කාලෙත් ඔහොම තියෙනවානේ. ඉතින් പ്രേත ලෝකේ මෙහෙම දැන් ඊළඟට තමයි සමහර ගෙවල් වල තියෙනවා ඉක්මනට කෑම නරක් වෙනවා. ඉක්මනට කෑම නරක් වෙනවා. සමහර අය තියෙනවා සමහර ගෙවල් වල ඉක්මනට කෑම නරක් වෙන්නේ නැහැ. ඉතින් මොන මොන හරි කර්ම ශක්තිය බලපානවා ඇති. ඉතින් ඒ නිසා මේ ඒ වගේම තමයි ওই වගේ പ്രേතයන්ගේ බැල්ම ගෙවල් වලට වැටුණත් අපි දන්න සිද්ධි තියෙනවා රෑ උයන කෑම ටික උදේ වෙනකොට නරක් වෙලා. සාමාන්‍යයෙන් සමහර කෑම තියෙන දැන් අපේ ගෙවල් වල අපිට මතකයි අපි පුංචි කාලේ අපේ ගෙවල් වල කෑම උයනවා සමහර විට අපිට ගන්න බැරුව දවස් හත් දෙකක් තිබ්බත් සමහර විට එහෙම කෑම නරක් වෙන්නේ නැහැ. මේ සමහර ගෙවල් තියෙනවා රෑ උයන කෑම උදේ වෙනකොට නරක් වෙනවා. උදේ උයන කෑම දවල් කෑම වෙනකොට නරක් වෙනවා. පැය දෙක තුන යනකොට කෑම නරක් වෙනවා. එතකොට ඒ නිසා දැන් ඒවනම් අපි හිතමුකෝ සාමාන්‍ය දේවල් කියලා හිතමු. මේ කියන්නේ ප්‍රණීත දිව්‍ය භෝජනයක් අතට දෙද්දී අසුචි බවට පත් වෙනවා. ප්‍රේතයන්ගේ ඒ සබහ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඔහොම ඉන්නවා. දැන් අවුරුදු ගාණක් ඉන්නවා. දවසක් ස්වාමීන් වහන්සේ නමක් ඈත ඉඳලා බුදුරජාන් වහන්සේ බැහැ දකින්න දිවුරන් විහෙරට යනවා මිනිස්සුන්ගේ ගැලක නැගලා. ඉතින් ගැල් ටික වින්දියා වනේ මැඳින් යනකොට හරක්ට දවල් කාලේ තනකොළ ගන්නට ලියලා මිනිසු විවේක ගත්තා. ඒ එක ස්වාමීන් වහන්සේ මිනිසුන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා වනේ භාවනා කරලා පොඩ්ඩක් ගහට හාන්සි වුණා. අර කරත්ති ගැස්සිලා ගැස්සිලා ඇවිල්ලා උන්වහන්සේට මහන්සියෙන් නිින්ද ගියා. ඊට පස්සේ ඒ නිින්ද ගිය අතරේ අර කරත්ති මිනිසු එහෙම ගිහිල්ලා ඒ මිනිස්සු ආන්දරගෙන බැලුවේ නැහැ. ඉතින් අර ස්වාමීන් වහන්සේ කැළේ මැදින් පාරක් හොයාගෙන හොයාගෙන යනකොට අර නුගගහ ළඟට ආවා. ඒතර නුගගහේ දෙවිය අර ස්වාමීන් වහන්සේ දැකලා සංකලින් සංඝයාට උපස්ථාන කරපු කෙනෙන්නේ. ඉක්මනට මනුස්ස රූපයක් මවාගෙන ඒ නුගගහ ගාවට ඒ ස්වාමීන් වහන්සේ වඩිනුට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වඩින්න මම මේ කැළේ යන්නේ කෙනෙක් කියලා ඔබ වහන්සේ මේ වැඩේ ඉඳි කියලා දානේ පූජා කළා. ඊට පස්සේ මේ උපස්ථාන කළා. උපස්ථාන කරලා ටික වෙලාවක් ඉන්නකොට දැන් අර ප්‍රේතිට ඕක ගන්න නැහැ. ප්‍රේති අර ගහ යට ඉඳලා කෑ ගහනවා මට කණ්ඩ දියන් කියලා. ඊට පස්සේ අරයා තමන්ගේ අර ඊට පස්සේ ස්වාමීන් වහන්සේට වැඳලා තමන්ගේ ස්වභාවය කියලා අර කෙනාට දිව්‍ය භෝජන දුන්නා. දිව්‍ය භෝජන දීපු ගමන් අල්ලනකට අසුචි වෙනවා. ඊට පස්සේ වස්ත්‍රයක් දුන්නා. වස්ත්‍රේ දුන්න ගමන් වස්ත්‍රේ යකඩ වෙනවා අල්ලන්න බැහැ. ඊට පස්සේ තමයි අර ස්වාමීන් වහන්සේ අහන්නේ මේ අල්ලන අල්ලන දේවල් මේ අසුචි මල මුත්‍රා වෙනවා. මේ ඊට පස්සේ තමන්ට අඳින්න තියෙන වස්ත්‍රේ යකඩෙන් කරපු වස්ත්‍රයක් වෙනවා. මොකද්ද මේ කරපු කර්මය? ඊට පස්සේ තමයි කියන්නේ කිනෝ බාරියා මමේසා අහු බදන්ති ස්වාමීනි කලින් ජීවිතේ මගේ බිරිඳ මේ අදායිකා මච්චරණි කදිරියා මෙයා හරි ලෝභයි. ඊළඟට දන් දෙන්නේ අනුන් දෙන දෙයටත් ගරහනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙද්දී අක්කෝසති පරිභාසති බයිනවා දොස් කියනවා. ගෝතංච මුත්තංච රූහිරංච පුබ්බං පරිබුංජන්ති තුවන් අසූචින් සබ්බ කාලං. උඹ මේ දෙන දේවල් උඹට අසූචි මල මුත්‍රාවයන් කියලා සාප කළා. දෙන ඇඳුම් යකඩ වස්ත්‍ර වේවා කියලා සාප කළා. ඔන්න දුෂ්චරිතේ දුනා. ඒතා දිසං දුච්චරිතං චරිත. ඔය වගේ දුෂ්චරිතේ ඉදිරිය මේ ස්ත්‍රිය ඉදාගතා චිරරත්තාය කාදති ඉති. මේ විදියට අසූචක කාම බොහෝ කාලයක් මේ ඉන්නවා ස්වාමීනි කිව්වා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේගෙන් ඇහුව ස්වාමීනි මෑ ප්‍රේතියක් වුණත් මට අනුකම්පාව හිතෙනවා. ඇත්තටම මේ වගේ අයට පිහිට වෙන්න ක්‍රමයක් නැද්ද කියලා ඇහුවා. ඒ දෙවිය අහන ස්වාමීන් වහන්සේගෙන්. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවක සංඝ රත්නයට හෝ එහෙම නැත්නම් එක භික්ෂුන් වහන්සේ නමකට හෝ දානයක් දීලා පින් අනුමෝදන් කරන්න මෑතේ පිනේ විපාකයි කියනවා. අනේ ස්වාමීනි අනුකම්පාවෙන් වැඩෙන්න කියලා දානේ පූජා කරලා ඒ ඊළඟට දිව්‍ය සලුවක් පූජා කරලා පින් අනුමෝදන් කරනවා. මේක කලින් ජීවිතේ බිරිඳ වුණ මේ ප්‍රීතියට අනුමෝදන් වේවා කියලා ඈ ඒ මොහොතේම දිව්‍ය අප්සරාවක් වගේ වුණා කියනවා. සමහර විට අර බොහෝ ගුණ සම්පන්න තෙරුන් වහන්සේ නමක් වෙරිලා තියෙන්නේ දිව්‍ය අප්සරාවක් වුණා කියලා කියනවා. එතකොට බලන්න පිනේ විපාක. අනිත් එක තමයි තේරුම් ගන්න තියෙන දේ මේ දානේ දාන් දෙද්දී අනුමෝදන් නොවීම. අනුන්ගේ දානෙට දැන් උදාහරණයක් මම කියන්නම්. පූජාවල් තියෙනවනේ. ඔන්න අපි උදාහරණයක් ගමු. සීරිවිල පළතුරු පූජාවට කොච්චර ගැරෙව්වද පහුගිය කාලේ. ඔය ගරහපු එක්කෙනෙන් ඔය ගරහපු එක්කෙනෙක්වත් සීරිවිල ලලාට ධාතුන් වහන්සේට එක පළතුරු ගෙඩියක්වත් පූජා කළා නැහැ. එක පළතුරු ගෙඩියක්වත් පූජා කළා නැහැ. තමන් පූජා කළත් නැහැ. අනුන් පූජා කරපු දෙයට ගැරෙව්වා. රංකොත් වෙහෙරට එක පැන් පාත්‍රයක් පැන් සිඟිත්තක් පූජා කළා නැහැ. පූජා කරපු පැන් ටිකට ගැරෙව්වා. එතකොට අනුන්ගේ දානයේදී අනුන්ගේ පූජාවේදී ගැරහිම කොච්චර පාප කර්මයක්ද? දැන් ඔයාලා හිතන්න පින්වත්නි, මේ අනුමෝදන් වීම කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද, අනුමෝදන් නොවීම කොච්චර නීචයිද කියලා. මේ අනුමෝදන් නොවීමේ නීච බව, අනුමෝදන් වීමේ ශ්‍රේෂ්ඨ බව කියන්නේ ඔයාලා හිතන්නේ දස පාරමී, දස උපපාරමී, දස පරමාර්ථ පාරමී පිරුවේ මහ බෝධිසත්වයෝනේ. යසෝදරා දස පාරමී පිරුවේත් නැහැ, දස උපපාරමී පිරුවේත් නැහැ, දස පරමාර්ථ පාරමී පිරුවේත් නැහැ. කියන්නේ යසෝදරා ගුණ, මං කියන්නේ බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව ශ්‍රාවිකාවක් විසින් ගුණ සම්පත්තිය දැන් අපි කියනවා නම් දස පරමාර්ථ පාරමී රහත් ශ්‍රාවකයෝ පුරනවා කියලා. ඉතින් ඒව පුරන්න ඇති. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායත් එක්ක යසෝදරා ඒව කළේ නැහැ. නමුත් යසෝදරා අසංඛේය හතරක් මහ බෝධිසත්වයෙක් එක්ක එනවා. භික්ෂුණීන් අතර උත්තම අභිඥාවෙන් අග්‍රම අභිඥා හයක් තියෙනවනේ. ඒ අභිඥා හයෙන්ම අග්‍රම සාවිකාව බවට පත් උනේ යසෝදරා. ඒකට ඒ යසෝදරා ඉච්ඡර ඊළඟට අපි කවොත් ගත්තොත් වෙස්සාන්තර ජාතකේ. වෙස්සාන්තර ජාතකේ සියලුම දාන පූජා කළේ, වෙස්සාන්තර රජුරෝනේ. වෙස්සාන්තර රජුරෝ තුසිත ඉපදුනානේ. මන්ද්‍රි දේවියත් ඉපදුනානේ තුසිතේ. ඈ එක දානයක්වත් දුන්නේ නෑනේ. සසර පුරාවටම යසෝදරා දරුවෝ දන් දීලා නෑ. සසර පුරාවටම යසෝදරා ඉස්සල්ලා ඉදිරිපත් වෙලා මාව දන් දෙන්න කියලා නෑ. යසෝදරා මුල් වෙලා නෑ ඒවට. නමුත් ඇයි යසෝදරාට මේ බෝධිසත්වත්වයට කැවිලා මෙතර භික්ෂුණී ශාසනයෙන් එච්චර භික්ෂුණී සංඝයා අතරින් එච්චර ඉහළට එන්න ඇයට ඇයි පිම්පිරුණි? ඇගේ අනුමෝදනාව. දරුවන් දන් දෙද්දී සාදු කිකි අනුමෝදන් වෙනවා. තමාව දන් දෙද්දී සාදු කිකි අනුමෝදන් වෙනවා. ස්වාමියා දාන බාර ගනිද්දී සාදු කිකි දන් උයනවා. යසෝදරා උත්තමාවිය මේ බුද්ධ ශාසනේ බිහි වුණේ අනුමෝදන් වීම කියන අනුභවයෙන්. අනුමෝදන් වීම කියන ආශ්චර්යයෙන්, අනුමෝදන් වීම කියන ගුණයෙන් තමයි යසෝදරා උත්තමාවිය ලෝකෙට පහළ වුණේ. ඉතින් ඒ නිසා අනුන්ගේ දානයේදී හිතනම් කිලිටි කරගන්න එපා. සමහර අය මේ කෙනෙක් දාන උයනකොට ඔච්චර වැංජන මොකටද? ඉතින් ඒ දානේ උයන කට්ටියනේ බඩු ගෙනල් ඔක්කොම කරන්නේ. දැන් සංඝයා විදියට අපි කියනවා මෙහෙම කරන්න, වැංජන පොඩ්ඩක් අඩු කරන්න මෙහෙම කියලා. ඒක ලබන සංඝයාගේ තීරණයක්. නමුත් දාන උයන මිනිස්සු උයද්දී අල්ලපු ගෙදර කෙනෙක් ඇවිල්ලා ඔච්චර මොකටද බං කියලා කියන්නේ තනිකර අපහැදීමනේ. ඒවයි කර්ම එනවනේ. ඊළඟට සමාජ දාන උයනුට කියනවා මේ නායක හඳුරන්නේ සීනිය අමාරු උයන්න එපා. දැන් නායක හඳුරෝ කියලත් නැහැ, පන්සලින් කියලත් නැහැ. අල්ලපු ගෙදර ගෑනු කෙනාවිලා කියනවා දාන උයනකොට අරව දාන්න එපා, මේව දාන්න එපා, ওই තෙල් වර්ග හොඳ නැහැ, අරක හොඳ නැහැ, මේක හොඳ නැහැ කියලා එයා වෙනම වට්ටෝරුවක් කියනවා. මේ විදිහට කොච්චර ගම්වල මිනිස්සු ඉන්නවද අනුමෝදන් නොවන. අනුමෝදන් නොවන. සමහරලා ලොකුවට දානය පූජා කරොත් කසුකුසු ගහනවා. උන් ඉතින් ලෝකෙට අඬ බිර ගහගෙන ওই දානේ දුන්නට අපි දන්නවනේ උන් කලින් කරපු දේවල්. අනුමෝදන් නොවීමනේ. ඊළඟ කොයි හරි චෛත්‍ය පූජාවක් මොන හරි වන්දනාවක් ඔය මොකක් හරි තිබ්බට පස්සේ කියනවනේ එයාලා ඉතින් හොරෙන් හොරෙන් පින්කම් කරනවා, ඉතින් අපිටත් ඕවා නැහැ, අපිට කිව්වනම් අපිත් එනවනේ. අනුමෝදන් නොවීමනේ. සාදු කියලා අනුමෝදන් වෙන්න තිබ්බනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් පිනක කොටස්කාරයවන් වෙන්න අවස්ථා තුනක පුළුවන්. ඒ අවස්ථා තුන කුමක්ද? ඒ තමයි දානේ දීම, ඊළඟට දානේට උදව් කිරීම, ඊළඟට දානේ අනුමෝදන් වීම. පිනක් කිරීම, පිනට උදව් කිරීම, පින අනුමෝදන් වීම. උදාහරණයක් ගත්තොත් සෑයක් ගමු. සෑය හැදීම, සෑය හදන්න උදව් කිරීම, අනුමෝදන් වීම. කොච්චර එකක්ද මේ වගේ සෑයක් හදන එක කියලා. එතකොට අද කාලේ ගොඩාක් තියෙන දෙයක් තමයි අනුමෝදන් වෙන්න මිනිස්සයාට හැකියාවක් නැහැ. ඊළඟට තව තියෙනවා සමහර කෙනෙකුට තමන්ට බණ කියන්න පුළුවන්. තවක් කෙනෙක් බණ කියනට අනුමෝදන් වෙන්නේ නැහැ. එනිසා මේකෙන්දී තේරෙනවා බණ කියන්න පුළුවන්කමට වැඩිය ශ්‍රේෂ්ඨයි තවක් කෙනෙක්ගේ බණ අනුමෝදන් වීම. සමහර තමන්ට දාන ඕන තරම් ලොකුවට තමන් දාන දෙනවා. තව කෙනෙක් දාන දෙනකොට අනුමෝදන් වෙන්න බෑ. තමන් ඕන තරම් ලොකුවට පින්කම් කරනවා. තවත් කෙනෙක් පින්කමක් කරනකොට අනුමෝදන් වෙන්න බෑ. තමන් ලස්සනට මිහිරට කවි කියනවා සින්දු කියනවා. තව කෙනෙක් කියද්දී අනුමෝදන් වෙන්න බෑ. තමන් හොඳට ඉගෙනගෙන ඉහළට යනවා. තව එකේ පොඩි එකෙක් ඉගෙන ගනිද්දී උදව් කරන්න බෑ. අනුමෝදන් වෙන්න බෑ. කොච්චර දිනවද අනුමෝදන් වෙන්න බැරි ප්‍රශ්න මේ සමාජයේ. ඒවා ඉතින් කෙලෙස් බවට පත්වෙවි කැකෑරි කැකෑරි සත්වයාගේ සසර ගමනට එකතු වෙලා එනවා. ඒ නිසා පින්වත්නි මේ කරුණාවෙන් මෛත්‍රියෙන් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ කියන්නේ. අනුමෝදන් වෙන්න පුළුවන් හිතක් හදාගන්න. අනුමෝදන් වෙන්නේ නැති සිතිවිලි එනකොට ඒ සිතිවිලි වලට චී කියලා පිළිකුල් කරන්න. පින්වත්නි අපි කෙලෙස් සහිත අය සසරේ යන අයනි. එතකොට අපේ හිතවලට ඕන තරම් නොයේ කකුසල සිතිවිලි එන්න පුළුවන්. ඉතුරු අකුසල සිතිවිලි වලට සිතිවිලි හිතට එද්දී ඒවා චී කියලා ඒ අකුසලෙ පිළිකුල් කරන්න ඕන. ඒ අකුසලයට ක්‍රියාත්මක වෙන්නේ නැතුව පිළිකුල් කරන්න ඕන. ඒ මැඩගෙන ඒ කුසලයේ කරන්න ඕන. ඉතින් ඒ නිසා මේවා ටික ටික තේරුම් ගන්න මේන අනුත්යගේ දානෙ අනුමෝදන් නොවීමේ പ്രേත ලෝක. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඉතින් ඒ තමයි මහා පේසකාර ප්‍රේතවත්ව නවවෙනියට තිබුණ 10 වෙනි ප්‍රේතවත්ව මේකත් මේ වගේ එකක්. ඒ තමයි දැන් මේකෙත් අහන්නේ කානු අන්තෝ විමානස්මින් තිද්ධාන්ති නූපනික්ඛමි. ඇයි මේ එළියට එන්නේ නැත්තේ? ඇයි මේ විමානේ විතරක් ඇතුලේ ඉන්නේ කියලා මේ අහන ප්‍රශ්නයක් අහන ගාතාවක් එක තමයි මේ ප්‍රේතවත්ව ආරම්භ වෙන්නේ. නමුත් මේ ප්‍රේතවත්වට කතාවක් තියෙනවා. ඒ කතාව තමයි ඔන පින්වත්නි මේ කාශ්‍යප බුද්ධ ශාසනය. අපේ බුදුරජාන් වහන්සේට කලින් ලෝකේ පහළ වුණ බුදුරජාන් වහන්සේ කාලේ එක්තරා නගරයක හිටියා වෙසඟනක්. ඈ ගොඩාක් ලස්සනයි. ඊළඟට ඈ ඒ නගරයෙන් ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඈගේ කොණ්ඩේ ගොඩාක් දිගයි. දිග කොණ්ඩයක් තියෙනවා. ඒ කොණ්ඩේ අගින් නැමිලා තියෙනවා. සාමාන්‍යයෙන් දිග කොණ්ඩයක් අගින් නැමිලා තියෙන එක පුණ්‍ය විපාකයක්. ඊට පස්සේ ගොඩාක් මෑ කරා මේ පුරුෂයෝ එන්න මූලික හේතුව ඒ දිග කෙස් කලඹ. ඉන් එන ඇයගේ සුන්දරත්වය ලස්සන. ඊට පස්සේ මේකට ගෑනු ටිකක් ඉරිසියා කළා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මේ විසංගරණට උපස්ථාන කරන දාසිය අල්ලගෙන ඈට අල්ලස් දීලා බෙහෙතක් හදලා දුන්නා මේ මෙයා නානකොට ඒ නාන සුණු වලට මේක මේ එකතු කරලා ඔළුවේ ගාන්න දීපන් කියලා. ඔන්න දැන් නාන සුණු ටිකට එකතු කරලා ඔළුවේ ගාන්න දුන්නා. ඔළුවේ ගාලා දැන් ගංගා නම් ගඟෙන් නාද්දි ඔළුවේ ගාලා ඈ වතුරේ කිමිදුණා. කිමිදිලා උඩට එනකොට එක කෙස් ගහක් නැහැ. ලබු ගෙඩියක් වගේ හිස. ඔක්කොම කෙස් ටික ගැලවිලා ගැලවිලා ගිහිල්ලා. ඊට පස්සේ අහනවා මේ දැන් මෙයාට ඉතින් ලැජ්ජයි දරාගන්න බෑ දුක ගොඩාක් වැළපුණා. වැළපිලා මෙයාට දැන් ලැජ්ජයි ආපහු මේ යා ඉන්න තැනට යන්න බෑ. ඒ ගෙනාපු රෙද්දකීම ඔළුවේ වහගෙන ඒ නගරේ ඈත කොනක තමන් හිතවත් තැනක ගිහිල්ලා නැවතුණා. නැවතිලා ටික දොහක් ලැජ්ජාවෙන් අඬ ඉඳලා කොහොම හරි ඉතින් ජීවිතේ ගැට ගහගන්න එපයි කියලා මේ සුරා පෙරන්න ගත්තා. පිටිපස්සේ සුරා පෙරනවා කසිප්පු. ඉස්සරහා මේ තල වේලලා තල අඹරන මැෂින් එකක් ගෙනලා තල තෙල් ගන්නවා. පිටිපස්සේ කසිප්පු. ඊට පස්සේ තල ගුලි හද හද විකුණනවා. ඊට පස්සේ ඔන්න දවසක් මේ මිනිස්සු දෙනෙක් කැවිලා හොඳටම බිව්වා. බීලා මෙවුන් විරිම අර ගාතේ ඉස්සරහා වැටුණා බේබද්දෝ. වැටුණාට පස්සේ මේ ගෑනු කෙනා මොකද කළේ? මේ දෙන්නගේ උතුරු සලු දෙකක් තිබ ලස්සන මේ හොරෙන් ගත්තා. අර බීපු අයගේ උතුරු සළු දෙක අර ගෑනු කෙනා හොරෙන් අරන් පිටිපස්සේ දාගත්තා මේ පිට ගමට. ඊට පස්සේ මේ මිනිස්සු දෙන්න උදේ සී කල්පනාව ඇවිල්ලා ඉතින් ගෙවල් වල ගියා. කිව්වේ නැහැ මොකද්ද නැතුනේ කින්ද මන්ද කිව්වේ නැහැ. මොකද මේ ගෙවල් වල ගියාට පස්සේ කිව්වා මේ හරි වැඩි නාන්ද ගිහිල්ලා ගඟේ ගහගෙන ගියා කියලා. ඊට පස්සේ දැන් ওই වගේ වෙනවනේ අදත් ක්ලබ් ගානේ ගිහිල්ලා තියෙන සොච්චම ඉවර කරගෙන පරි දවසේ කොයි හරි ගුබ්බෑයක රිංගලා තියෙන ටික ඔක්කොම ඉවර කරන ගෙදර ගිහිල්ලා කියනවා අනේ මේ බලන්නකෝ පොකට් එක හොරු වරන් ගිහිල්ලානේ කියලා කියනවා. අනේ මේ පරි හම්බුලා දාගෙන ආවා මොකෙක් හරි මේක බලා ඉඳලා ගත්තා. අනේ කර්මය කියලා කියනවා. නමුත් තමන්ගේම කර්ම චක්‍රයේ තමයි ඒක එකතු වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මෙයා ඔහොම ඉන්නකොට දැන් මේ වෙසඟන කාශ්‍යප බුද්ධ ශාසන එක්තරා තෙරුන් වහන්සේ නමක් ওই වීදී පින්ඩ පාත වැඩියා. වඩිනකොට මේ ගෑනු කෙනා වඩින්න ස්වාමීනි කියලා ගෙට කතා කරලා පිළිකන්නේ තලගුලි ටිකක් වාදනයකට දීලා ස්වාමීනි වළඳන්න කියලා පාත්‍රයට පූජා කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ එතන පිළිකන්නේ අසුංගන ඒක වැළඳුවා. ඒකට අවුව වැටෙනවා මේ පැත්තේ. ඒකට ඈ කුඩයක් අරගෙන මේ ස්වාමීන් වහන්සේට කුඩේ ඉසැල්ලෝ. මේ කුඩේ හැවන ඇල්ලුවා. අල්ලලා ওই පින්කම කරගෙන වැඳලා ඒකම හිතුවා මම මේ කරපු පින්කමේ ආනුභාවයෙන් මට දිග කෙස් කලමක් ලැබෙන්න ඕන කියලා නැති වෙච්ච කෙන හිතේ තියෙන්නේ දිග කෙස් කලමක් ලැබෙන්න ඕන කියලා අදිස්ථාන කළා. මේ ප්‍රාර්ථනාවක් කළා. ඔච්චරයි ආයේ කසුප්පු පෙරුවා. ඊළඟට ওই විදිහට මේ ස්ත්‍රියාව ජීවිතේ ගෙවගෙන ගිහිල්ලා ඔන්න මැරුණා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ ප්‍රේතෙක් වෙලා. ප්‍රේතෙක් වෙලා මහමූදී ඉපදුනා විමානයේක කිසි කෙනෙක් විමානේ නැහැ. නිර්වස්තරයි. ඊට පස්සේ දිග කෙස් කලබක් තියෙනවා. ඒ කෙස් ටිකෙන් ඇඟ වහගෙන එළියට එන්නේ නැතුව කාට හරි පෙනී කියලා ඇයි ආකාශෙන් දිවුරු ගමන් කරනවා. ඊළඟට සිද්ද විද්‍යාදරය ගමන් කරනවා. ඊළඟට නොයෙක් නොයෙක් සතා සිව්පාව යනවා. ඉතින් මොහොඳ වැඳ ඉතින් ඇති ඒවා විමානනේ. ඉතින් මෑ විමානෙන් එළියට එන්නේ නැහැ. ලැජ්ජාවට බුද්ධාන්තරයක් ඇතුළේ හිටියා. පෙරේතියෙක් වෙලා. ඊට පස්සේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ එක පිරිසක් මොහොඳු ගමනක් යද්දී නැව සුළඟට ගහගෙන ගිහිල්ලා ওই විමානේ පැත්තට ගියා. මම හිතන විදිහට ඒ ප්‍රේතිය තමන්ගේ මේ പ്രേත ඉරිදීෙන් ඒ විමාන ප්‍රේතියෙන්නේ මොකද රහතුන් වහන්සේ නමකට දන් දුන්න කෙනෙක්නේ. ඒකෙන් ඒ නැව ඒ පැත්තට ඇදලා ගන්න ඇති. ඊට පස්සේ මොකද වුනේ ඒ මිනිසුන්ට පේන්න සැලස්වා විමානේ. එතකොට තමයි දැක්කේ එක්තරා විමානයක් වගේ තියෙන දූපතක් වගේ මුහුද මැද. ඒකට ලං වෙන්න බෑ. ඒ නැව ඒ පැත්තට යනකොට දූපතත් ඉස්සරහට යනවා. ඒකට දැනගත්තා මේක විමානයක් කියලා. ඒකේ දොර කවුළුවෙන් පේනවා ලස්සන මෝණක් තියෙන දෙවඟනක් වගේ කෙනෙක් ඉන්නවා ඇතුලේ. හැබැයි කොණ්ඩෙන් තමයි මුළු ඇඟම වහගෙන ඉන්නේ. කොණ්ඩේ පේනවා මෝණ පේනවා. මොකද ආය වෙන සම්පූර්ණ ශරීරයක් පේන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ ඇහුවේ මේ ඔන ප්‍රේතවත්ව මේ කවුද මේ ඇතුලේ විමානේ ඉන්නේ ඇයි එළියට එන්නේ නැත්තේ කියන පින්වතිය ওই විමානේ එළියට එන්න ඔබ මහා ආනුභව සම්පන්න දෙවඟනක් වගේ අපිට පේන්නේ අපිට ඔබව බලන්න ඕන. ඊට පස්සේ මෙයා කියනවා අට්ඨයාමි හරායාමි නග්ඝා නික්කමිතුම් බහි මම හරි ලැජ්ජයි මම හරි ලැජ්ජාවෙන් ඉන්නේ මගේ ඇඟේ නූල් පොටක් නැහැ මට එළියට එන්න විදිහක් නැහැ මුළු ශරීරේම කෙස් වලින් වැහිලා තියෙන්නේ මම පුංචි පිනක් කරගත්ත කෙනෙක් ඉතින් පින් බලයට මෙහෙම ඉන්නවා නමුත් මං කරපු ගොඩක් පව් තියෙනවා ඊට පස්සේ කියනවා හොඳයි එහෙනම් දැන් අර නැවෙන් ආපු මිනිස්සු කියනවා අපි ගෙනාපු සල්ලු තියෙනවා මෙන්න අපේ ලස්සන සල්ලු මං ඔය අපි ඔයාට දෙන්නම් මේ සල්ලු ඇඳගෙන ඔයා එළියට එන්න ඊට පස්සේ කියනවා අනේ අතින් අතට දෙන දේවල් අපිට ගන්න බෑ. අතින් අතට දෙන දේවල් අපිට ගන්න බෑ. හත්තේන හත්තේ තේ දින්න න මහියන් උපකප්පති. අතින් අතට දෙන දේවල් අපිට ගන්න බෑ. සාමාන්‍යයෙන් പ്രേත ලෝකේ එහෙම අතින් අතට දෙන දේවල් ගන්න බෑ. මේ සාමාන්‍ය මේ තියෙන එක කෝලාරික අහුවෙන්නේ නෑ. එහෙම මෙහෙම කරනකොට අවකාශයේ වාගේ අත එහෙම යනවා. ඒ භාණ්ඩේ ඒ වස්ත්‍රේ අල්ලන්න බෑ. ඒ പ്രേතයන්ව ගෙවල් වල කෑම තිබ්බත් ඒ പ്രേතයන් කොච්චර බඩගිනි වුණත් කෑම මෙහෙම අල්ලන්න බෑ. ඒ പ്രേත බැල්ම වැටිලා තමයි ඒ ආහාර වලට හානි වෙන්නේ. නමුත් ඒ പ്രേතයාට ඒක භුක්ති විඳින්න බෑ. ඊට පස්සේ කියනවා අතින් අතට ලබා ගන්න බෑ. නමුත් ඔයාලගේ පිරිස අතර ඉන්නවා එක උපාසක කෙනෙක් ඒසෙත් උපාසකෝ සද්ධෝ සම්මා සම්බුද්ධ ශාවකෝ එක උපාසකෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒ නිසා ඒ කෙනාට මේ ඔය වස්ත්‍රය දෙන්න පූජා කරන්න, පූජා කරලා ඒ පින මට අනුමෝදන් කරන්න. ඊට පස්සේ ඒ පිනෙන් මම සැපවත් වෙලා ඔයාලට මම සුවසේ දකින්න ලැබේවි. එතකොට අර නැවේ හිටපු සිය ගානක් මිනිස්සු අතරින් මෙයා ශ්‍රද්ධාවන්තයි කියලා ප්‍රීතියක් දන්නවනේ. එතකොට ශ්‍රද්ධාවන්තයාගේ කීර්ති ගෝසාව, උපාසකෙක්ගේ කීර්ති ගෝසාව, බුදුරජාණන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය උපාසකයෙකුගේ කීර්ති ගෝසාව කොච්චර පැතිරිලා යනවන්තිද? මේ සැවැත් නුවර ඉඳලා මේ මොහොතට කොච්චර දුරද? ඒ මොහොතේ ඉඳලා මේ විමානයක් ඈත තියෙන්නේ. එතකොට අර නැවේන මිනිස්සු අතර බුදුරජාණන්සේ සරණ ගිය කෙනා ප්‍රේතයන්වත් පේනවනේ. එතකොට කොච්චර ඉලක්ක වෙනවද තෙරුවන් සරණ ගිය කෙනා? නොපෙනෙන ලෝකයේ හොඳ අයටත් ඉලක්ක වෙනවා, නරක අයටත් ඉලක්ක වෙනවා. හේතුව හැම කෙනාගේම හිත දිහා බලනකොට තෙරුවන් සරණ ගිය කෙනාගේ හිත විතරක් වෙනව බැබලි බැබලි පේනවනේ. ඒ හිතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බව, බුදුරජාණන්සේ සරණ ගිය බව, ධර්මයේ සරණ ගිය බව, පින් කරන බව පේනවනේ. එතකොට ඒ අයගෙන් ප්‍රේතයොත් පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. කියන්නේ ඒ අයගෙන්ට දම් පැන් පූජා කරලා ලැබෙන පින් ප්‍රේතයෝ බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද කාලයේ ප්‍රේතයෝ ඇඟට ආවේශ වෙන්නේ ඇයි? එහෙනම් අනිවාර්යෙන් ඇඟට ආවේශ වෙලා කියන්නේ මොනවද? මේක මං අරන් යනවා, මේක මං අරන් යනවා, මගේ ලෝකෙට ගන්නවා, ඊළඟට මුන්ගේ පවුල මන් නැති කරනවා, ඊළඟට තොපිට හොඳින් ඉන්න දෙන්නේ නැහැ. ඒවනේ අද කියන්නේ. ඒ හැම එකම තියෙන ස්වභාවය තමයි මේ අද කාලේ මිනිස්සු ගැඟවල් වලට ප්‍රේතයෝ ආරූඪ වෙන්න, ප්‍රේතයෝ විසින් මේ මිනිස්සු පාලනය කරන්න, ප්‍රේතයන්ට මේ මිනිස්සු දමනය වෙන විදිහට පත් වෙලා තියෙන්නේ තිසරණේ නැතිකම නිසා. දැන් අපි කියනවානේ රුවන්වැලි මහසෑය ළඟට ගිහිල්ලා මේ ජීවිතේ පූජා කරන්න, පිරිත් කියන්න. ඇත්තටම රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් ජීවිතේ පූජා කළා, පිරිත් කියලා පිට ලැබෙනවාමයි අනිවාර්යයෙන්ම අමනුෂ්‍ය ප්‍රශ්න නැති වෙනවාමයි. ඒ නමුත් ඇයි මේ නැති වෙන්නේ නැති සමහරක් අයට? ඒ ශ්‍රද්ධාව නැහැ. මොකක් හරි විසඳුමක් ඕන නිසා මහසෑය ළඟට යනවා මිසක්ක ඒ ගිහිල්ලා එන ගමන් කොහේ හරි ආයෙ දේවාලයකට යනවා. ඒ නිසා මේ රුවන්වැලි සෑයත් දේවාලයක් කරගන්නවා. යන ස්ථානවලින් එක තැනක් බවට පත් කරගන්නවා. මිසක්ක මුළු ජීවිතේ මුළු හදවතින්ම මහාසෑයින්ට ජීවිතේ පූජා කරලා, තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා, උපන් සත්වයා කොහොමටත් මැරෙනවා, ලෙඩවීමෙන් මේ සත්වයාට ගැලවීමක් නැහැ කියලා පිරිත්කි කියා තමන්ගේ ජීවිතේ තුනුරුවන්ට පූජා කරලා ඉන්න ශ්‍රද්ධාවන්තයෝ ඉන්නේ 14යි. ඉතින් මොනව කරන්නද ඉතින්? ඒ අයට ඉතින් පිහිට ඉතින් තම තමන් කලින් ගිය තැන්ම තමයි. ඉතින් මේ වගේ අවසානේ වෙන්නේ තිසරණේ නැති කෙනෙක් යම් ලෝකෙට යනවාද භයංකර සංසාරයකට. ඒ සංසාරෙට ඒ සත්වයා වැටෙනවා. ඊට පස්සේ අර දැන් ඔන්න අපි බලමු අර උපාසක මහත්තයා ප්‍රීති දැක්කා. ඉතින් ඒ ප්‍රීති කියන ඔතන ඉන්න උපාසක මහත්තේ ඒ උපාසක මහත්තයට දන් දෙන්න. ඉතින් ඒ මිනිස් ඔක්කොම අර උපාසක මහත්තයා නාවල, ඊළඟට වස්ත්‍ර පොරවල, ඊට පස්සේ ඒ පින මේ ප්‍රීතියට අනුමෝදන් වෙත්වා කියලා පින අනුමෝදන් කළා. ඒ පින අනුමෝදන් කරනවාත් එක්කම ඒ ෂණේම අර ප්‍රේතිට මේ දිව්‍ය වස්ත්‍රාභරණ ඇඳුම් පැනඳුම් පහළ වුණා. මේ බලන්න ඇඳුමක් පහළ වෙන්න ඒ ප්‍රේතිට ඇඳුමක් අඳින්න බුද්ධාන්තරයක් ගියා. අනිත් කාරණාව තමයි නිර්වස්ත්‍ර වුණේ බේබද්දන්ගේ ඇඳුම් හොරකම් කළා. බේබද්දෝ කියන්නේ සිල්වත් අයද? මේ සිහි කල්පනාවක් නැතුව පාරේ වැටිලා හිටිය බේබද්දන්ගේ ඇඳුම හොරකම් කරලා බුද්ධාන්තරයක් වස්ත්‍ර නැතුව ඉඳ සිද්ධ වුණා නම් ওই පන්සල්වල පින් කැටේ කඩන, සාහිත්‍ය කඩන, පෙහෙර විහාර කඩන, හොඳ මිනිසුන්ගේ මේ බහුභෝග හොරකම් කරන හොරුන්ට කොයි වගේ කලදසාවක් සසරේ යයිද? බේබද්දන්ගේ ඇඳුම් හොරකම් කළා මෙහෙම වෙනවනම්. ඉතින් ඒ නිසා මේක ලේසි දෙයක් නෙවෙයි, භයානක දෙයක්. ඊළඟ මම කිව්වේ සමහර වෙලාවට ඔය සමහර සිද්ධි තියෙනවා, ඔය තරුණ හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඕකට බැල්ම හෙනවා, හෙලනවා සමහර ස්ත්‍රී. ඊට පස්සේ මොකක් හරි ඉනාවක් හරි දීලා ඒ හාමුදුරුවෝ ගෙන්න ගන්නවා. දුරු බුදුරජාණන් වහන්සේට අයිති බුද්ධ පුත්‍රයෙක් සොරා ගැනීමේ පාපේ ස්ත්‍රියට කොහොම විපාක දෙයිද? ඒ නිසා මේ සංඝයා මේ දිලිසෙන ගිනිසුළු වගේ ඈතින් ඇසුරු කරන්න ඕන. ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන. ඒතකොට මේවා හැම දෙයක් ගැනම මේ එක කතාවක් ඇසුරෙන් ජීවිතයට ගලපා ගන්න ඕන. තමන්ගේ ස්වාමියාගෙන්වත් හොරකම් කරන්න එපා. ස්වාමියා බීගනාවට පස්සේ ওই මිනිහයාට දීකල්පනාව නැහැ නේ කියලා සාක්විය තියෙන දේවල් ටික ගන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි අපි ඒවට ඉතින් සාධාරණ හේතු අපි ඕන තරම් ගොනු කරයි. නමුත් අපි කවුරුත් සංසාරේක යනවනේ. සංසාරේ අපිට මේ විපාක දෙනවනේ. ඒකයි මම මෙහි වැඩසටහන ආරම්භයේම කිව්වේ අපිට ඕන තරම් කාල බීලා ජුලිය ඉන්න පුළුවන්. අපි උනත් මහන වෙන්නේ නැහැ මැරිලා ඉපදෙන්නේ නැත්තම්. මැරිලා ඉපදෙන එකයි අපිට ප්‍රශ්නේ. මේ තියෙන කෙලෙස් සහිත ලෝකේ සැරිසරා යනකොට කොච්චරනම් කර්ම සිද්ධ වෙනවද? ලස්සනට බොරුවක් කියන්න පරිසරය හැදෙනවනේ. කියන්නේ බාහිරින්ම හදන බොරුවක් කියන්න. සමහරවිට රස්සාවම හදලා දෙනව බොරුවක් කියන්න. රස්සාව තියෙන්නේම බොරුවක් කියන්න. ඒකට බොස්කින් එයාට උසස් වීම ලැබෙන්නේ ඩියුටි හරියට කළොත්. දැන් ළඟදී මට ඇවිල්ලා මේ වනජීවියකේ නෝන කෙනෙක් ඇවිල්ලා කතා කළා කොහේ කොයි ඔෆිස් එක වැඩ කරනවද කියලා මං ඇහුවේ නෑ. අඬා අඬා කතා කළා මගෙන් විසඳුමක් ඇහුවේ. ස්වාමීනි අපේ එකට අලුතින් ආපු දොස්තරලා ඉන්නවා කිව්වා මේ සත්තුන්ට වෙදකම් කරන. ඉතින් කෝල් එනවා කිව්වා. අහවල් සතාට විලි වැදිලා අහවල් සතා තුගාලේලා කියලා කෝල්. ඉතින් කෝල් එනකොට මේ දොස්තරලා තුන් දෙනෙක් ඉන්නවලු කියනවලු අර ෆෝන් එකේ ඉන්න නෝනට අපි කවුරුත් දොස්තරලා නෑ කියපන්. නෑ කියන්න කියලා කියනවා. ඉතින් ඒ කෙල්ල දැන් අර සත්තු වරෙන් විලි කාලා. ඉතින් අඬ නෑ කියනවලු අඬ අඬ. ඊට පස්සේ මෙයා කියලා අනේ මට මේ බොරු කියන්න බෑ කියලා. උඹ අපි කියන දේ කරපන් කියලා. ඊට පස්සේ ඒ සත්තු එහෙම බලන් යන්නේ නැල්ලු. ඊට පස්සේ ඒ ආවට පස්සේ එහෙම කිසිම සැලකිල්ලක් නැල්ලු. ඊට පස්සේ සමහරවිට ඒ සත්තුන්ට වෙදකම් කරන්න හෝ හොයන්න හෝ යන්නේ මේ කිසිම මේ අලුතින් ගත්ත ළමයි ඉන්නවලු එක එක පත්වීම් කිසිම පුහුණු වීමක් නැල්ලු සත්තු ඇල්ලීම සහ වෙදකම් කිරීම ඒ ළමයි ටිකක් දාලා මේවා කරනවලු. සමහර ළමයිගේ අතේ කිඹුල්ල කනවලු සත්තු කනවලු ඇයි පුහුණුව නැති නිසා මගෙන් ඇවිල්ලා ඇහුවා අනේ ස්වාමීනි ඇයි මෙහෙම වෙන්නේ මම මොකද්ද මගේ හිත හදාගන්නේ මම කිව්වා ඉතින් සත්වයා කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා ඔබ හිත හදාගන්න මේ මිනිස්සු කරගන්න දේවල් එයාට ඔයා කරන දේවල් ඔයාට කියලා කර්මයේ ගැන කියලා මේ පිටත් කළා. ඉතින් ලොකුවට විසඳුම් දෙන්න අපිටත් තේරෙන්නේ ওই විදිහට මිනිස්සු හිතාගෙන තමන් මැරෙන්නේ නැහැ කියලා. මිනිස්සු හිතාගෙන තමන් ලෙඩ වෙන්නේ නැහැ කියලා. මිනිස්සු හිතාගන්නේ තමන් කරන කියන දේවල් කර්මී තමන් විපාක දෙන්නේ නැහැ කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ තමන්ගේ අතර පඩි හම්බ වුණාට පස්සේ මනුස්ස ජීවිතය ඔක්කොම හරි කියලා. බැංකු පොතේ සල්ලි ගැවසෙනුට ඔක්කොම හරි කියලා. අපි කියන වචනේට මේ බලන්න බේබදු කමේ ආපු බේබද්දගේ සලුවක් ගත්ත එක බුද්ධාන්තරයක් වස්ත්‍ර නැතු ඉඳ හේතුණා. මේවා සුරංගනා කතා නෙවෙයි බොරු කතා නෙවෙයි ඇත්ත කතා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියවිච්ච කතා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාසිතියක් විදිහට එන කතා. ඊට පස්සේ මොකද වුනේ දැන් ඒ දැන් දිව්‍යාංගනාවක් වගේ දැන් අර පින් අනුමෝදන් වල අනිත් එක බලන්න තෙරුවන් සරණ ගියාට පස්සේ මේකේ තියෙනවා ඒ උපාසකයා තෙරුවන් සරණ ගිය කෙනෙක් කර්මඵල විශ්වාස කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒතර බලන්න පින්පව් ගැන විශ්වාස කරන කෙනෙකුට දානයක් දීලා ඒක මියගිය ඥාතින් අනුමෝදන් කරන්න පුළුවන් තරම් එයා ගුණවතෙක් බවට පත් වෙනවානේ. පින්පව් වල විශ්වාසය තෙරුවන් සරණ යෑම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වීම දැන් නැවේ හාමුදුරුවරු හිටියේ නෑනේ. සාංගික දාන දෙන්න විදිහක් නෑනේ. නමුත් උපාසකයෙකුට දානි දීලා ඒ පින අනුමෝදන් වුණානේ. දැන් ගමක ඉන්නවා නම් උපාසක පිරිසක් කොච්චර සම්පතක්ද? ගමක ඉන්නවා නම් හොඳට පන්සිල් රකින්න බඹසර රකින්න ආච්චිලා ටික ඒ ආච්චිලා ටික එකතු කරලා හොඳට කිරියම්ම දානයක් දීලා දිවුරුන්ටයි මුළු ගමටයි සෙත්පතනකට එතෙන්දනේ පත්තිනි දේවි අලිය තියලා රාජ්‍ය අම්මලාට වඳින්නේ උඹලා සිල් රකින්නවා කියලා. ඉතින් ඒ නිසා ඊළඟට හොඳට සිල් රකින්න උපාසක පිරිසකට මේ සිල් වැඩසටහන දවසේ දානයක් පූජා කරලා පින් දෙනකොට කොච්චර පින් අනුමෝදන් වෙනවද? ඒ නිසා මේ පින්පව් ගැන විශ්වාසය තියාගන්න. ඊට පස්සේ මොකද වුනේ? පින්වත්නි මේ මේ මේ ප්‍රේතිය ඉතාමත් බබලන ස්වභාවයෙන් ඉදිරියට ආවා. ඇවිල්ලා ඒ පිරිසට පේන්ට් සැලසුණා. පේන්ට් සැලසලා කිව්වා, අනේ මම මේ විදිහට විමානයක ඉපදුනේ රහතන් වහන්සේ නමකට තෙල් කැවුමක් පූජා, තෙල්කාරම් තෙල් කැවුමක් පූජා කරපු නිසා, ඒ නිසා මේකේ විපාකේ මට ලැබුණේ. ඒ වුණාට මම මේ බීපු මිනිසුන්ගේ ඇඳුම් හොරකම් කරපු මේ පාපේට මට මේ වස්ත්‍ර නැති වුණේ. මං දැන් බුද්ධාන්තරයක්, මම මේකේ විපාක විඳිනවා. ඒ වුණාට බලන්න කිව්වා මං තව ජීවත් වෙන්නේ මාස 4යි. මේ මාස 4 ඉවර වුණාට පස්සේ මට පේනවා මම මැරිලා යන්නේ නිරේ. මං කිව්වේ ප්‍රේතය ගොඩාක් මැරිලා නිරේ යන්නේ. මේ ප්‍රේත කියනවා මං කාම සේවනයේ ඉදිච්ච ඒවා, ඊළඟට කසිප්පු පෙරපු ඒවා, ඊළඟට මිනිසුන්ගේ පවුල් කඩපු ඒවා, ඒ වගේ පාපේ දැන් මට නිරේ ගිහිල්ලා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිරේ චතුක්කන්නං චතුද්වාරං, බිත්ති හතරක් තියෙනවා, දොරටු හතරක් තියෙනවා, ඊළඟට කොටස් වශයෙන් ගානට බෙදලා තියෙන්නේ, වටේටම තියෙන යකඩ පහරු, වහලා තියෙන යකඩ පියනකින්, ඒ අවීචි මහ නරකාදී ඇවිලෙන ගිනිදල් හරිම සැරයි. ඒ භූමියේ හැම තිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදල් පැතිරලා තියෙන්නේ. මං එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. මට ඒ අපාය පේනවා. කරපු පව්වල විපාක තමයි ඉතින්. මම මොනවා කරන්නද? මට ඒවා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඇත්තටම මට දැන් වස්ත්‍ර ඇඳුම් ලැබුණා තමයි. ඒ වුණාට ඒ අපාය පේනකොට මගේ පපුව පිච්චෙනවා. මං ගොඩාක් දුකෙන් ඉන්නේ කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සු කිව්වා, මේ උපාසකයා කිව්වා, දැන් උපාසකයා දෙරුවන් සරණ ගිය කෙනෙන්නේ. උපාසකයා කිව්වා, ඔබතුමිය බය වෙන්න එපා. ඔබතුමියට මේ දැන් දුන්න දානේ විපාක ඔබතුමියට පෙන්වන්න කළා. ඒ නිසා ඔබතුමිය ගොඩාක් පින් කරගන්න. ඔබතුමිය පින් කරගන්න. ඒ නිසා ඒ වගේම ඔබතුමිය වෙනුවෙන් අපි දන් දෙන්න. ඒ දානේ පින් අනුමෝදන් කරන්න කියලා හිත සැනසුවා. ඉතින් ඒ ප්‍රේතිය ඒ විමානයේ තියෙන ඔක්කොම කෑම බීම ආහාර පහල වුණානේ. ඒ වගේම එහි නැවී හිටපු සියලු දෙනාට මේ ආහාර පාන දීලා, ඒ නැව රන්දිදී මුතුමැණික් වලින් මේවා කළා, දිව්‍ය සළු දෙකක් දුන්නා. එහෙනම් සැවැත්නුවර වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට මේ සළු දෙක පූජා කළා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල විමාන ප්‍රේතිය සිරසින් වඳිනවා කියලා වන්දනා කළා මට පින් දෙන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සු ඒවා අරගෙන එක දවසින් ඒ ප්‍රේතියගේ දිව්‍ය ඉරිදීෙන් එක දවසින් සැවැත්නුවරට ලං කළා. ඒ මිනිස්සු හවස් වෙනකොට එක දිගටම ගිය බුදුරජාණන් වහන්සේ ළඟට. මේ විස්තරේ මේ ඔක්කොම කතාව බුදුරජාණන් වහන්සේට කියා හිටියා. කියා හිටියට සළු දෙක බුදුරජාණන් වහන්සේට පූජා කළා, විමාන ප්‍රීතිය නමින් පින් දුන්නා. ඒ ලැබිච්ච ධනේ මේ මාස 4ේම පින් දුන්නා. ඒ විමාන ප්‍රීතිය මොහොතේ ඉඳලා අර දානේ දැක දැක සතුටු වෙවි හිටියා. මං වෙනුවෙන් මේ මිනිස්සු පින් කරනවා කියලා. ඈ මාස 4ෙන් කරුලිය කළා. තවුතිසාවේ ඉපදුනා. අදටත් තවුතිසාවේ ඉන්නවා. බලන්න පින්වල විපාක පුදුම සහගතයි. ඒ නිසා මං ඒ නිරේ යන්න හිටපු කෙනෙක් එහෙම බේරුණා නම් පෙරේතියක්. මිනිස්සෙක් උනත් නිරේ යන්න පව් කරගෙන මේකනම් යන්නේ අපායමයි කියලා මිනිසුන්ට හිතෙන තරමටම පව් කරගත්ත මිනිස්සෙකුටත් ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. හොඳට පින් කරන්න ඕන. ජීවිතය යන පාර වෙනස් කරන්න ඕන. සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ධර්මය අහන්න ඕන. හොඳට දම් පැන් දෙන්න ඕන. උපෝසත සිල් සමාදන් වෙන්න ඕන. මේ විදිහට එයාගේ ජීවිතය වෙනස් කර ගන්න ඕන. මේ ප්‍රේතයන්ගේ කතාවලින්වත් මනුෂ්‍ය ජීවිතේ හදාගන්න. ඒ නිසා මේ සංසාරය ඉතාමත් භයංකරයි. තිසරණේ නැති වුණොත්, මේ සතර අපායට වැටුණොත් ගොඩ ගන්න කවුරුත් නැහැ. දැන් ඉන්න කවුරු හරි කියලා ඔය වගේ හිතන්නකෝ, මේ වගේ මුහුදේ ප්‍රේත විමානයක ඉපදුනොත් ඔයාලා හිතනවද මුහුදේ යන නැව්වල ඉන්න අය අතර ඕම උපාසකු ඉඳී කියලා? මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකල් මුහුදෙන් ගැලවිල්ලක් නැහැ. ඒ මෛත්‍රී බුද්ධ ශාසනයේත් ඒ විමානේ ළඟින් නැවක් ගියොත් තමයි ඈටත් කතා කරන්න පුළුවන්. මේක අතිශයින් භයානකයි. බලන්න සමහර ප්‍රේතෝ අපි හිතා ඉන්නවා ප්‍රේතෝ මැරිලා අපේ ගෙවල් වල පිටිපස්සෙම ඉපදෙයි කියලා. මුහුදු මැද උපදින්නේ. කවුද දන්නේ කොතනද තියෙන්නේ? ඒ විඳින දුක කවුද දන්නේ? ඉතින් ඒ නිසා මේක අතිශයින් භයානක සංසාරයක්. වැටෙන්න නම් එපා සතර අපායට. තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ ආරක්ෂා කරලා හොඳට පින් දහම් කරලා බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම බුදුරජාණන් සරණ ගිහිල්ලා හොඳට පැහැදීම ඇති කරගෙන මේ බුද්ධ ශාසනයේ පිහිට සලසා ගන්න, මේ ධර්මයට කැමැත්ත ඇති කරගන්න. එනිසා ඔබ කාට සතර අපායෙන් නිදහස් වීමේ වාසනාව ලැබීවා කියලා එක ඉදින් සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ දිවසින්දුට බියකරු සසර මේ දහම් වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වේ කුරුණෑගල පදිංචි වෛද්‍ය නලින් ප්‍රියවර්ධන මහත්මයා, ඒ වගේම අශ්විනී වික්‍රමසූරිය මහත්මිය, වෛද්‍ය සමාධි තුඩුගල මහත්මිය, ඒ වගේම චතුරංග මහත්මයා ඇතුළු කලන මිතුරු පිරිස විසින්. ඉතින් මේ පින්වතුනුත් මේ ධර්ම දාණයෙන් බොහෝ පින් රැස් කරගත්තා. අපි සියලු දෙනා මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ මව් රටටත් මේ ලෝකෙටත් පැමිණ තිබෙන ව්‍යසන දුරින්ම දුරු වේවා. මිනිසුන්ට සියලු ආරක්ෂාව සැලසේවා. මිනිසුන් තුල කුසල් සිත් වලින් මේ මිනිසු ධර්මයෙන් සැනසෙන්න දෙවියන්ගේ දිව්‍ය උපකාරයෙන් ආරක්ෂාව සැලසේවා. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, ඥාතීන් පරලෝව සැපේටපත් වේවා කියලා පින් පමුණුවනවා. ඒ වගේම රැස් කරගන්න හිතුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලබත්වා. සියලුම ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. ඒ වගේම කුරුණෑගල පදිංචි පින්වත් වෛද්‍ය නලින් ප්‍රියවර්ධන මහත්මයාටත්, අශ්විනී වික්‍රමසූරිය මහත්මියටත්, වෛද්‍ය සමාධි තුඩුගල මහත්මියටත්, චතුරංග මහත්මයාටත්, ඇතුළු කලන මිතුරේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිත්තවල යහපත් ප්‍රාර්ථනාවක් වෙත්නම් ඒ යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය මේ පින්වතුන්ගේ සැලසේවා. ඒ වගේම සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් සැලසේවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න, සතර අපායන් අනිදහස් වෙන්න, මේ බුද්ධ ශාසනය පිහිට සලසා ගන්න මේ රැස් වන සියලු පින් හේතු වාසනා වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම ධර්මයේ ඇසු ඔබ සියලු දෙනාටත්, හැදු වැඩු දෙමව්පියන්ටත්, අකුරු කර වූ ගුරුවරුන්ටත්, ලොකු කුඩා සියලු දෙනාට පින් පමුණවනවා. ඒ වගේම ඔබ සියලු දෙනා මේ පින් බලයෙන් සුවපත් වේවා, අනුන්ගේ දාන පවා සතුටින් අනුමෝදන් වේවා, තමන්ද පින් කරගනිත්වා. ඒ වගේම සුළු කර්මේ පවා තමා පිටපස පැමිණෙන බව සිහි කරත්වා, කර්ම විපාක පිළිබඳව විශ්වාසයම ඇති වේවා. සියලු දෙනාට සසර දුකින් අත් මිදෙන්න, ඒ වගේම විශේෂයෙන් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය ධර්ම දාන සඳහා මේ මාධ්‍යය පවත්වාගෙන යන්න උපකාර කරන, ආධාර උපකාර කරන සියලු දෙනාට සෙත් වේවා. අපි සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු උපකාර වේවා කියලා පින් පමුණවනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණු ඔබන්න.